වෙලාතියෙන දේ ගම්මන්පිල මන්ත්‍රීතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එල්ලිලා එතුමාගේ ජනප්‍රියත්වය පාවි කරලා පක්ෂය බෙදීමක් හටගත්ත වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පැත්තේ හිටගෙන එතුමාගේ ඒ ජනප්‍රියත්වය හා එතුමාට ජනතාවගේ තිබ ආදරය පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට ආවා. හැබැයි දැන් අපි වගේ අය විශාල දිස්ත්‍රික් පදනමක් ආසන පදනමක් අපිට තිබ්බ අපි පළවෙනි වෙන අය.